වාර්තා සිද්ධිය නිසා ඒක ඇමතිවරයෙක්ට ඉල්ලාස් වෙන සිද්ධු. ඇමතිවරයාගෙන් ඒ කටෙන් පිට වුණ වචන යහපාලනයට සුදුසු නැහැ. ඉතින් විශේෂයෙන්ම ඇමතිවරයෙක් වශයෙන් මේ දූෂණ චෝදනා තිබෙන සමාගමකට නීතිඥයෙක් වුණත් උපදෙස් දෙන්න බැහැ. දැන් මේ වගේ දෙයක් රාජපක්ෂලා කාලේ වුණා නම් ඒ ඇමතිවරයෙක්ට ඉල්ලාස් වෙන සිද්ධ වෙනවා. පැහැදිලිව නැහැ. අද අපේ රජය එහෙම නෙමෙයි. යම්කිසි ඇමතිවරයෙක් වැරද්දක් කරොත් එයාට යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. එයා වාක්‍යයන්ව එයා පාවිච්චි කරන වචන වලට. අපිට යම්කිසි වැරද්දක් වුණොත් අපිටත් ඒ හා සමාන දෙයක් සිද්ධ වෙනවා. අපගේ සියලුම තනතුරු දරන සභාපතිවරුත් එහෙමයි. නොයෙකුත් දේවල් කියනවා මේ රජය විදරනවා, කැඩෙනවා. එහෙම කැඩෙන්න කිසිම හේතුවක් නැහැ. පක්ෂ දෙකක් අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා.